මේ සායයෙන් පළාත් සභා වලට වෙන මුදල් වෙන් කරලා තියෙන්නේ පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් යටතේ. මේ දසුනේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව ඒක ඇසි කරන්නේ ඒක. ඒක පළාත් සභාවල තියෙන සුවඳිනත්වයට එළකරුම අනුපහරක් කරගෙන තමයි පළාත් මහන්තුරු දකින්නේ. අනිත් උතුම අපේ පාර්ලිමේන්තුවේ සමුණා. එතුමා මේ කාරණයේ පිළිබඳව වරොන්දු වුණා. පළාත් සභාවල ගෞරවය ආරක්ෂා වෙන විදිහට ඒ මුදල් ප්‍රතිපාදන ඉදිරි වර්ෂයේ සුද්ධි ලබා දෙන බව. ඒ නිසා ඒ ගැන රැඳුටත් පැහැදිලි කිරීම සඳහා එතුමා අපිට කිව්වා රාජ්‍යපතින්ට නැවත පාර්ලිමේන්තුවට එන්න කියලා. සියලුම පළාත් මහමතුරු මගේ නිරනිවසට පැමිණෙනවා. එතනදී බොහෝ විට මට යන අපිට හම්බ වෙන්න පුළුවන් වෙයි. නැත්නම් අපි පාර්ලිමේන්තුවේදී ඒ සාකච්ඡාව පවත්වන්න කටයුතු කරලා තිබෙනවා.